පැහැදිලිවම අධ්‍යයනය කරලා තියෙන්නේ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම ඒ කණ්ඩායමක් හැටියට නම් කරනවා නම් මහාචාර්ය ජීල් පීරිස් මහතා එතුමා නීති විශාරදයෙක් විදේශ ඇමතිවරයෙක් ඒ වගේම මේ රටේ පැහැදිලි දේශපාලනමය වශයෙන් කාල දැනුමක් තියෙන කෙනෙක් දේවගුණසේකර මහත්මයා මහාචාර්ය චිල්කා විතාර මහත්මයා දිනේෂ් ගුණවර්ධන මහත්මයා වාසුදේව මහත්මයා ඇතුළු සරත් පෙන්සිල්ව මහත්මයා මේ රටේ හිටපු ප්‍රවිනිශ්චකාරතුමා මහාචාර්ය දයන්ජය තිලක මෙන්න මෙවැනි විද්වත් මණ්ඩලයක් මේ අධ්‍යයනය කරලා තමයි කරුණු ඉදිරිපත් කිරීම කරන්නක පැහැදිලිවම ඔවුන් කියන්නේ මේකේ සත්‍ය කරුණු තමයි මේ ඉදිරිපත් කරන්නේ කිසිම දේශපාලන වාසියක් තකා නෙමෙයි මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ කරුණු ඉදිරිපත්